Namo tassa bhagavato arahato sammā sambuddhassa. මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් සතරමා භූතය අවබෝධ වෙන්නේ කෙසේද කියන එක. අපි දන්නවා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා ඒකාන්ත වශයෙන්ම තමන්ගේ නිවන් මාර්ගය අරියත් බෝධියෙන් සම්පූර්ණ කර නිමාවට පත්විය යුතු බව. මෛත්‍රී භාවනාවේ අවසාන ප්‍රතිඵලය අරියත් බෝධිය නම් මේ සතරමා භූත තුලින් මේ රූප තුල ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් තුලින් සියල්ල තමන්ට අවබෝධ වෙලා තමන්ගේ විමුක්තිය ඒ තුලින් අටගත යුතුයි. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මෛත්‍රී වාක්‍ය සතරමා භූතයාගේ අවබෝධය බවට පත්වෙන ධර්මතාවය. ඒකාන්ත වශයෙන්ම භාවනා යෝගියෙක් තමන්ගේ විඥාණය කරනකොටගෙන ප්‍රත්‍යක්ෂ ඥාණයට පැමිණිය යුතුයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියන එක පිළිබඳ අපගේ අවධානම යොමු කරන විට මේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන්, භාවනාවක් වශයෙන්, ගුණධර්මයක් වශයෙන් වඩන මේ භාවනා යෝගියා මේ වාක්‍ය විවිධාකාර වචන වලින් සජ්ජායනා කරමින් පසු වෙනවා. මෛත්‍රී වාක්‍ය දහස් වාරයක් විතර සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව තුළ තමන්ට වටහා ගන්න බැරි වෙච්ච, තමන්ට නොතේරෙන, තමන්ගේ ප්‍රඥාවට ඒ සීමාවට ගෝචර නොවන මා විශාල ගැඹුරු ධර්මතාවයක් මේක තුළ පවතිනවා කියන එක. ඒ තමයි මේ භාවනා යෝගියාට වැටහෙනවා මම මේ ලෝක සත්වයාට සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන වාක්‍ය සජ්ජායනා කරනවා. ඇත්තටම මම සජ්ජායනා කරන්නේ මේ ලෝක සත්වයාගේ විඥාණයටද රූපයටද කියලා බලනකොට සෑම මෛත්‍රී වාක්‍යයක්ම අරමුණු කරනු ලබන්නේ ඒ මෛත්‍රිය ලබන්නාගේ රූපයට. අතුරාට මෛත්‍රිය කිරීම, මිතුරාට මෛත්‍රිය කිරීම, දිසාවලට මෛත්‍රිය කිරීම, පොඩි ළමයින්ට මෛත්‍රී කිරීම, මැදිවිය හයට මෛත්‍රී කිරීම, වැඩිහිටියන්ට මෛත්‍රී කිරීම, රෝගාතුර වච්ච අයට මෛත්‍රී කිරීම, දිව්‍ය ලෝක තලවලට මෛත්‍රී කිරීම, දිසා අනුව මෛත්‍රී කිරීම කියන එක එක විවිධාකාර මෛත්‍රී ක්‍රමවේද හැම එකක්ම බලනකොට අපට පැහැදිලිවම පේනවා මේ මෛත්‍රී භාවනාව නිර්මාණය කරලා තියෙන්නේ ඒ ඒ වාක්‍යවලට අනුව තියෙන රූපයට අනුව. එනම් මේ රූපාවචර ස්වභාවය මේ භාවනා යෝගියාට වැටෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මෛත්‍රී භාවනා වඩන මාගේ විඥාණයට මේ දක්වා පාළ නොවුණු යම්කිසි අවබෝධයක් දැන් තමන්ට අවබෝධ වෙන බව. එනම් මේ මෛත්‍රී භාවනාව තුළ කුමක්ද සිදුවෙන ක්‍රියාවලිය කියලා බලනකොට මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන සෑම සත්වයක්ම පුරුදු වෙලා ඉන්නේ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසෙල්ල පූජා කිරීම. එනම් අපි මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ සියලු සත්වයන්ට සුවපත් වේවා කියන වාක්‍ය සජ්ජායනා කරාම මේකෙන් කොහොමද rahat වෙන්නේ? දැන් මේ භාවනා යෝගියාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරලා සම්මා සම්බුද්ධත්වයට වෙනකම් පත් වෙන්න පුළුවන් මේ භද්‍ර කලාපේ මෛත්‍රිය කියන මේ අකුරු දෙකෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අරියත් බෝධියට එහාට, පච්චේක බෝධියටත් එහාට යන්න පුළුවන්, සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් මේ මෛත්‍රිය කියන මේ වචනය තුළ, මේ භාවනාව තුළ කොහොමද කෙලෙස් නිරෝධ වෙන්නේ? කොහොමද සතර සතිපට්ඨානය වැඩෙන්නේ? කොහොමද චතුරාර්ය සත්‍ය පහළ වෙන්නේ? කොහොමද මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ? ප්‍රඥාව පහළ වෙන්නේ කියන নানা ප්‍රකාර ප්‍රශ්නවලට මේ භාවනා යෝගියාගේ සිත ගොදුරු වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇත් දෙක පියාගෙන මෛත්‍රී වාක්‍ය ජීවිත කාලෙම සජ්ජායනා කර කර සිටියට හරියන්නේ නැහැ. මේ මෛත්‍රිය තමන් තුළ වැඩෙන්න ඕනේ. මේ වාක්‍ය තුළ, මේ කම්පණය තුළ, මේ තරංග තුළ, මේ වචන තුළ, මේ ශබ්ද තුළ තමන්ට ඥාන පාල වෙන්න ඕනේ. රූප ඥානං, ශබ්ද ඥානං, කාල ඥානං, කම්පන ඥානං, දිට්ඨි ඥානං, ධම්ම ඥානං, චුත්තමේ ඥානං, මේ විදිහට ඥාන දහස් ගණන් පාල වෙලා ඒ පාල වෙච්ච ඥාන තුලින් අවබෝධය ඇති වෙලා මේක තමයි විඥානේ මාර්ගඵල බවට පත් වෙන්නේ කියන එක මේ භාවනා යෝගියාට වැටෙන්න පටන් ගන්නවා. පෘථුජන ස්වභාවය තුල ඉන්නේ එකම සිත නම්, සෝවාන් කියන සම්මා දෘෂ්ටියට පත් වෙන්නේ ඒ සිතම නම්, සියුම් දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් අනාගාමි ඥානෙට පත් වෙන්නේ ඒ සිතම නම්, සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා රාසින්වත් පව නොකරන විදියට අරියත් ඵලයට පත් වෙන්නේ ඒ පුදුජන මට්ටමින් පව කර කර ඇවිද ඇවිද හිටපු සිතම නම්, තුන් ලෝකාග්‍රව සම්මා සම්බුද්ධත්වයට වෙනකම්ම දියුණු වෙන්නේ ඔය සිතම නම්. මේ සිත තුලින් සිත ඇදෙන්න එපාය. මේ සිත තුලින් මේ සිතට මේ ඥානේ පාලවෙන්න එපාය. සිත තුලින් සිත විසින් වැඩ නිමා කරගන්න එපාය. තමන් තුලින් සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මම ඇත්තටම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන්නේ විඥාණයටද රූපයටද කියලා බලනකොට ඒ සත්ව රූප වලට තමයි මේ මෛත්‍රී භාවනාව වඩලා තියෙන්නේ. එහෙනම් අපි රූප වලට මෛත්‍රී භාවනාව වඩනවා නම් කෙනෙකුගේ රූපය අරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වඩනවා නම් මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියාට තේරෙනවා මේක තුළ පටවි ස්වභාවයක් තියෙනවා. නිර්මාණත්වයක් මේක තුළ පවතිනවා. හේතුව ප්‍රේතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙක් ඉන්නවද කියලා මෙයා ගවේෂණය කරලා බලනකොට ප්‍රේතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙක් මේ ලෝකේ නැහැ. භූතයන්ට මෛත්‍රී භාවනා වැඩුවද කියලා බලනකොට භූතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙකුත් නැහැ. කිසිම දෙයක් නැති, පේන්නේ නැති අවකාශ ධාතු වල ඉන්න නොපෙනෙන සත්තුන්ට මෛත්‍රී භාවනා කරපු කෙනෙක් ඉන්නවද කියලා කිව්වම එහෙම මෛත්‍රී භාවනාව තුලින් පළවලට පත් වෙලා නැහැ. ඇයි මේක පේන්නේ? එහෙනම් පේනවා නම් විතරයි මෛත්‍රිය වැඩෙන්නේ. පේන රූපයට තමයි මෛත්‍රිය වඩන්නේ. අම්මා තාත්තායි කියලා දෙමව්පියන්ට මෛත්‍රී වඩනකොට රූපේ මැවිලා පේනවා. අතුරාට මෛත්‍රී වඩනකොට අතුරා මැවිලා පේනවා. මිතුරාට මෛත්‍රී වඩනකොට මිතුරාට මෛත්‍රී මැවිලා පේනවා. ජලජ ජීවීන්, පක්ෂීන්, උරගයන්, දෙපා සත්තු මේ හැම එක්කෙනාටම මෛත්‍රිය වඩනකොට සෑම තැනම රූපයක් තියෙන බවත්, රූපය අරමුණු කොටගෙන මේ මෛත්‍රී භාවනාව වැඩෙන බවත් තේරෙනකොට මේ භාවනා යෝගියාට මේ පටවි ස්වභාවය වැටෙන්න පටන් ගන්නවා. සෑම මෛත්‍රී වාක්‍යයක් තුළම පටවිය අරමුණු කරගත්ත, පටවි ස්වභාවය මුල් කරගත්ත මෛත්‍රියක් තමයි වෙන්නේ කියන එක පිළිබඳ අවබෝධය පාළ වෙනවා. මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා තවත් ගැඹුරට කල්පනා කරනවා, මේ මෛත්‍රී භාවනාව තවත් මොනවද මා විසින් සිදු කරනු ලබන්නේ? මට නොතේරෙන පැති මේ මෛත්‍රී භාවනාව තුළ කුමක්ද තියෙන්නේ කියලා බලනකොට සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුල තමන් තුල තෙතමනයක් තියෙනවා, කරුණාවක් තියෙනවා, දයාවක් තියෙනවා, අනුකම්පාවක් දෙනවා. මේ ආපෝ ස්වභාවය, සෙනෙහසේ ස්වභාවය මේ මෛත්‍රී භාවනා යෝගියාට වැටෙන්න පටන් ගන්නවා. එනම් මේ මෛත්‍රී වාක්‍ය තුල රූපයක් තිබුණා, පඨවි ස්වභාවයක් තිබුණා, මේක තුල සෙනෙහසෙන් පිරිච්ච ආපෝ ස්වභාවයකුත් තියෙනවා. එනම් අපි මෛත්‍රී භාවනා වඩනකොට අපි වඩන මෛත්‍රී භාවනාව තුල මේ සතරමා භූතයාට හදාළ මේ ස්වභාවයන් දෙක පවතිනවා. අපි ඒ අවබෝධයේ නැතුව මෛත්‍රී භාවනා වඩන නිසා සතරමා භූත පිළිබඳ ඥානය අපට පාළ වෙන්නේ නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් මෛත්‍රී වාක්‍ය කරනකොටගෙන තමන්ට කුමක්ද වෙන්නේ කියලා බලනකොට මේක තුල ගනුදෙනුවක් තියෙනවා. කුමක්ද? මේ රූපයකින් යුක්ත ඒගොල්ල කෙරෙහි සෙනෙහසින් බැඳිච්ච මේ ගනුදෙනුව තුල සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය නිතර නිතර මේ සත්‍යයන්ට පූජා වෙනවා. මේ සත්‍යයන්ට මේ මෛත්‍රිය තුලින් මේ කාරණා පූජා වෙන නිසා වායෝ මට්ටමින් මෙතන ගනුදෙනුවක් වෙනවා. අපි කෙනෙකුට ආශිර්වාද කරනවා නම් වායෝ මට්ටමින් අපි ඒ ආශිර්වාදය දෙන්නේ. සුවපත් භාවය අපට ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. නිදුක් භාවය ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. සුවපත් භාවය ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ආශිර්වාදයක් වශයෙන් වචනයක් වශයෙන් තමයි අපි පූජා කරනු ලබන්නේ. එනම් මෙතන වායෝ ස්වභාවයකුත් තියෙන බව මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මොනවද මේක තුල තියෙන්නේ කියලා. කල්පනා කරනකොට භාවනා යෝගියාට මොකවත් අහුවෙන්නේ නැහැ. හේතුව ඒ පිළිබඳ අවබෝධය තාම මදි වෙන්නට පුළුවන්. නවත කාලයක් මේක පුරුදු කරගෙන යනකොට තේරෙනවා මේක පූජා කරන්න සිටිවිල්ල කරමුණු වෙලා තියෙනවා. ඇයි මම සාපයක් කරන්නේ නැත්තේ? මේ ලෝකේ මට අතුරුකම් කරන, නිന്ദා අපාස කරන සියලුම දෙනාට මට තරාවක් පාළ වෙන්නේ, වෛරයක් පාළ වෙන්නේ. මොනම ඉන්සාව පීඩාව කළත් ඒ කට්ටිය ගැන මනයි මෙනෙහි කරනකොට, ඒ රූප මාතුල මැයෙනකොට මට මා කරුණාව පාල වෙනවා. ඒගොල්ල මට දෙන ඉන්සාව වේදනාව පාල වෙන්නේ, අපාසය මතක් වෙන්නේ. ඒ අයට කොහමද නිවන කියන්නේ? ඒ අය සංසාර විමුක්තියට පත් කරන්නේ කොහමද? තවත් කොච්චර කාලයක් මේ ලෝකයේ මේ වගේ වැරදි කර කර ඇවිදින්නද? ඒගොල්ලන්ගේ නිදහස ඇති වෙන්නේ කොතනින්ද, කවදද කියලා මා කරුණාවක් පාල වෙනවා. එනම් මේ මෛත්‍රී වාක්‍ය චේතනාව මුල් වෙලා ඇති වෙලා තියෙන්නේ. කෙනෙකුට නිකම්ම නිකං සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය සිටින්නේ ඒක වමනාවෙන් සිතන්නට අවශ්‍යයි. ගුණධර්මයක් වශයෙන්, පාරමිතාවක් වශයෙන් මේක වඩන්නට අවශ්‍යයි. මේ භාවනා වඩන භාවනා යෝගියාට වැටහෙනවා චේතනාව මුල් වෙලා සිතවිලි ඒකරාශි වෙලා තමයි මේ මෛත්‍රී වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. චේතනාව කරන කොටගෙන මාතුලින් සිදුවන ක්‍රියාවක් කියලා වැටෙනකොට මෙතන තේජෝ එම නැත්නම් ආලෝක ස්වභාවය Tamanට වැටෙනවා. එනම් මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන භාවනා යෝගියාට මේ සතරමා භූත පිළිබඳ ඥානය පාල වෙනවා. මේ ඥානේ පාල වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා දැන් මේ ස්වභාවය මේ සෑම වචනයක් තුළම තියෙනවනම් අපගේ සෑම ක්‍රියාවක්ම තරංගයක් කම්පනයක් නම් චේතනාව කර්මයව බවට නිර්මාණය වෙනවනම් ඒ කියන්නේ මේ සෑම චෛතසිකයක් තුළම මේ සතරමා භූතවල ස්වභාවය තියෙනවා. පඨවි ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, කම්පණය වෙන සද්දයක් නිකුත් වීම ස්වභාවය, ඒක තුළින් ගනුදෙනු වීමේ ස්වභාවය, දුක සැප ඇතිවීමේ ස්වභාවය, වර්ණයක් ඇතිවීමේ ස්වභාවය, ගන්ධයක් ඇතිවීමේ ස්වභාවය, රසයක් ඇතිවීමේ ස්වභාවය, මේ තරංගයක් තුළ මේ සෑම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. හේතුව වචනයක් තුළ මේ අතරක් තිබුණා නම් ඒ අතරටම වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් තිබුණා නම්, ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක්, ප්‍රඥාවක් තිබුණා නම්, මේ පුංචි වචනය තුළ මෙච්චර දේවල් ගැඹුරට තිබුණා නම්, මේ ලෝකයේ සෑම තරංගයක්ම, කම්පනයක්ම මේ සියලෝම ගුණාංග උසුලන බව තේරෙනවා. දැන් එයාට කර්මඵලය පිළිබඳ විශාල බයක් ඇති වෙනවා. මම කියන වචනවලට, මම බැනපු දේවල් වලට, මාගේ ක්‍රියාවලින් මම කරපු දේවල් වලට, මම තරහෙන් වෛරයෙන් බලපු ඒ බැලුම් වලට, අනවශ්‍ය දේවල් ශ්‍රවණය කරපු මේ ශ්‍රවණයට මොනතරම් කර්ම නිර්මාණය වෙනවද කියන බය ඇති වෙනවා. මේ බය පාළ වෙච්ච ගමන් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම තමන් ලෝකෝත්තර දේ යහපත් දේ කරන්න පුරුදු වෙනවා. සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වාචා, මේ පිළිබඳ අවබෝධය පාළ වෙනවා. එහෙනම් තමන් මේක දකින්න ඕනේ. මේ ලෝකයේ දියා යහපත් ලෙස සෑම දෙයක්ම ශ්‍රවණය කරන්න ඕනේ යහපත් ලෙස, කතා කරන්න ඕනේ යහපත් ලෙස, ක්‍රියා කරන්න ඕනේ යහපත් ලෙස, සිතන්න ඕනේ යහපත් ලෙස මේ ක්‍රියාවලිය තමන්ට වැටෙනවා. ඇයි තමන් කතා කරන වචනය මෛත්‍රී වාක්‍ය තුල රූප ස්වභාවය, ගලායන ස්වභාවය, වචන ස්වභාවය, සිතවිල්ල මිශ්‍ර වෙච්ච ස්වභාවය තමන්ට වැටුණාම මේ වචනය තුල සතරමා භූත පවතිනවා නම්, මේ ලෝකේ සෑම නිර්මාණයක්ම සතරමා භූත පෙරදරි කරගෙන මුල් කරගෙන නිර්මාණය වෙනවා නම්, ඒ කාන්ත වශයෙන්ම ඒකට ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් තියෙනවා නම්, ඒ සෑම චෛතසිකයක්ම පවතින කාලයක් තියෙනවා නම්, මේ අවබෝධයේ පාළුනාම තමන්ගේ ක්‍රියාවලිය පිළිබඳ විශාල අවධානමක් තමන්ට ඇති වෙනවා. එහෙනම් සෑම ක්‍රියාවලියකටම මේ ස්වභාවයෙන් යුක්ත නම් කර්මා කර්මඵලය ඒ කාන්ත වශයෙන්ම තමන්ට ලැබෙනවා. තමන් මේක නවත්තන්න ඕනේ, මේක පිළිබඳ පරිස්සම් වෙන්න ඕනේ. කිසිම මොහතක, කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මා විසින් දුකක් නොදිය යුතුයි, වචනයකින් වරදක් නොකළ යුතුයි, ක්‍රියාවකින් වරදක් නොකළ යුතුයි, චේතනා පිළිබඳ පරිස්සම් විය යුතුයි කියන අවධානමපත් වෙනකොට එයා තුල පුදුමාකාර සීලයක් විනයක් අට ගන්නවා. මේ භාවනා යෝගියාට පුළුවන් කමක් නැහැ මේ ලෝකයේ කාගේවත් ඉතරිදවන්න වචනේ ආදීනව දැකලා, ක්‍රියාවේ ආදීනව දැකලා, සිතවිලි වල ආදීනව දැකලා මේ භාවනා යෝගියා අදක්ෂ වෙනවා. සිතකය වචනේ කින තුන් දොරෙන් කෙනෙකුට කරදරයක් කරන්න, ඉන්සාවක් කරන්න, මේක තමයි පළවෙනි මාර්ගඵලයේ බවට පත් වෙන්නේ. මෛත්‍රී භාවනාව වඩනවා නම් ක්‍රමානුකූලව අපි තුල අවබෝධය වැඩි වෙන්න ඕනේ, ඥානය වැඩෙන්න ඕනේ, ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ වෙන්න ඕනේ. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට තරහා යනවා නම් උදේකල අවසන්කම් විහාරස්ථානයේ මෛත්‍රිය වඩලා ගෙදර ගිය ගමන්ම අමනාප වෙනවා නම්, සණ්ඩු කරනවා නම් එයා මෛත්‍රී භාවනා වඩනවා තියා. මෛත්‍රී භාවනාව කියන්නේ මොකද්ද කියනපත් දැනගත්ත නැති කෙනෙක් ඇටිටයි සලකන්න වෙන්නේ. මෛත්‍රී භාවනා වඩන ඕනම විඥානයක් තුළ කාලය එයා මෙයා වෙන්න පුළුවන් අවබෝධයන් වලට අනුව විදර්ශනා වඩලා තියෙන ප්‍රමාණයට අනුව නමුත් ඒකාන්ත වශයෙන්ම විශාල ඥානපාල වෙනවා මේ ලෝකයේ පවතින සෑම නාමයක් රූපයක් පිළිබඳ අවබෝධය ඇති වෙනවා මෛත්‍රිය වඩන්න වඩන්න ඇත්තටම මෛත්‍රිය අනිත්‍යයට ලැබෙනවද නැද්ද කියන එකට වඩා තමන්ගේ විඥානය නිතර නිතර මෛත්‍රිය මෙනෙහි කරලා මේ කය මෛත්‍රියෙන් පිරෙනවා කොච්චර මෛත්‍රියෙන් පිරෙනවද කියලා කිව්වොත් මේ සංසාරේ නිවන් දකින තාක්කල් කිසිම කුරා කෝඹියකට දුක් දෙන්න වේදනා කරන්න තරම් අපගේ සිත දක්ෂ වෙන්නේ නැහැ එනම් කුරා කෝඹියට ඉන්සා කරන්න බැරි අපට මිනිසියෙකුට කොමටවත් කරන්න බෑ ඇයි කෝටි ගානකින් ලොකුයි කුරා කෝඹියට වඩා මිනිසයා එනම් මිනිසියෙකුගේ සිත රිදෙනවා නම් ඉන්සා ඇති වෙනවා නම් පීඩා ඇති වෙනවා නම් නින්දා අපාසපෙන් කෙරෙනවා නම් මෛත්‍රිය වැඩිලා නැහැ කියන එකයි එකින් පැහැදිලි වෙන්නේ එනම් මේ භාවනා යෝගියා තමන්ගේ වචනවල තියෙන සිතිවිලිවල තියෙන අභ්‍යන්තර ස්වභාවය ඒකේ නිර්මාණශීලීත්වය ඒකේ ආදීනව දැකපු නිසා මේ ආයතන අයතුලින්ම තමන් මේක දකිනවා එහෙනම් දකින්න කොටත් ඒක තුළ මේ ස්වභාවයන් අතරක් තියෙනවා ඇයි දකින්නේ රූපයක් ඒ රූපය තුළ පටවි ස්වභාවය තියෙනවා ඒ රූපය කොහමද මට ප්‍රත්‍යක්ෂ වුනේ එන එක ගලාගෙන ආවා තමන්ගේ චක්කුවේ තියෙන ප්‍රසාදයක් එක්ක මිශ්‍ර වෙලා විඥානයත් එක්ක සාකච්ඡා වෙලා මේම දෙයක් දැක්කයි කියලා තමන්ට අවබෝධ වෙනවා නම් ඒ රූපේ තරංගය තමන්ගේ විඥානයට මිශ්‍ර වෙලා ඉවරයි නේද එහෙනම් රූපේ තමන්ගේ ඇස්වල ඉඳලා බඹ 10ක් 20ක් 50ක් 100ක් ඈතින් තියෙන්න පුළුවන් එහෙනම් ඒ තියෙන රූපේ මම දැක්කයි කියලා වටා ගන්න ඒ රූපේ තියෙන තරංගයේ තමන්ගේ ඇස් ඇතුළට ගිහිල්ලා ඒ චක්කු ඇතුළේ තියෙන ප්‍රසාදයට එක්ක මිශ්‍ර වෙලා මේ ආවල් රූපේ දැක්කේ කියලා ඒක තුළින් ප්‍රත්‍යක්ෂ වෙලා විඥානයේ විසින් ඒක තාවුරු කරලා පස්සේ දැනගන්නේ ආවල් දේ මම දැක්කා ආවල් දේ මට පෙනුනායි කියලා එහෙනම් මේ ගලාගෙන යන ස්වභාවය අර රූපෙට තිබිලා එහෙනම් මේක සජ්ජායනා කරන්න පුළුවන් මේක මෙහෙම මේ දේවල් දැක්කා මේ දේවල් තමයි පෙනෙන්නේ මේකේ ස්වභාවය මේක කියලා කරුණු මතක් වෙනවනම් ඒ කියන්නේ මේක තුල සාකච්ඡා කිරීමේ ස්වභාවයකුත් තිබිලා මතකයන් අවදි වෙනකොට දන්නේම නැතුව කතා වෙනවා ඇතුලෙන් එහෙනම් මේ චෛතසික මේක තුල නිර්මාණය වෙනවා දකින්න එක රූපයක් සිතවිලි 100ක් විතර පාළ වෙලා ඒ පිළිබඳ එනම් සෑම සංඥාවක් මුල් කරගෙන චෛතසික පාළ වෙනවා රූප මුල් කරගෙන චෛතසික පාළ වෙනවා ශබ්ද මුල් කරගෙන චෛතසික පාළ වෙනවා මේ පිළිබඳ අවබෝධය ඇති වෙනකොට තමයි මේ ආයතන අයතුලින් තමන් පරිසම් වෙන්න ඕනි කියන ඥාණය පාළ වෙලා ඇසකන දිවනාසය සමසිත පිළිබඳව විශාල අවධානමක් ඇති වෙනවා. එනම් මේ අවධානම ඇති වුණාම මේ අවධානම තුළ තමන්ට මේ පරිසම ඇති වෙනකොට එයා තුළින් ආනන්තරිය පාප කර්ම වෙන්නේ නැහැ. පස්පව් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. හේතුව එයා දන්නවා මේ හැම දෙය තුළම දුකක් අට ගන්නවා. මේ සෑම දෙයක් තුළම අවදානමක් තියෙන බව දැනගත්තාම එයාගේ විඥානයේ ඥාණයකටපත් වෙලා එයා අවබෝධය තුළ ජීවත් වෙන භාවනා යෝගියෙක් බවට පත් වෙලා එයාගේ ආයතන අයෙන් අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔක්කොම වෙන්නේ ලෝකෝත්තර දේවල් පරිසංසගත දේවල් අපි කියනවා යාට සම්මා දෘෂ්ටියටපත් වෙච්ච සෝවාන් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව කියලා. මේ අවබෝධයටපත් වුණාට පස්සේ මේක තුල තියෙන අඩුව හදන්න ඕනේ. මේ අඩුව හදන්න නැතුව අපට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි මිනිස්සෙක් අද ඉපදෙනවා නම් ඉපදීමට හේතුව කර්මය. කර්මය කියන්නේ මොකද්ද? කුසල අකුසල. කුසල් තිබුණාම ඒ හේතුවෙන් අපි මිනිසත් භවයටත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උත්පත්තියටත් හේතු හදා ගන්නවා. කුසල් තිබුණොත් ඉහළ තලවල ඉපදෙනවා. අකුසල තිබුණාම මොනවද වෙන්නේ? තිරිසන් ලෝකවල, പ്രേත භූත ලෝකවල සතර අපායේ ඉපදෙනවා. එහෙනම් අපි ඉපදෙන්න කර්මය මුල් වෙලා තියෙනවා. කුසල් කෙරුවත් ඉපදෙනවා, අකුසල් කෙරුවත් ඉපදෙනවා. එහෙනම් අපි කර්මය නිර්මාණය කරනවා කියලා කියන්නේ හොඳ නරක කෙසේ වෙතත් උත්පත්ති අනිවාර්යයි. එහෙනම් අපි ගොඩාක් කුසල් එකතු කරගෙන පින් එකතු කරගෙන යනකොට අපට කියන්න පුළුවන්ද අපි නිවන් මාර්ගයේ යන්නේ? අපි විමුක්තියට වැඩ ටික මේ කරගන්නේ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව අපි කුසල් එකතු කරනවා කියලා කියන්නම එයා භවගාමි. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, මනුෂ්‍ය ලෝකවල ඉපදෙන්න වැඩ කරන භවගාමි විඥානය. ඒ වගේ තමයි දස අකුසල් කරගෙන පස්පව් කඩාගෙන කිසිම සීලයක් විනයක් නැතුව අසත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නම් එයත් භවගාමි. එයා දුගතියේ දුක් වෙන්න ඉපදෙන්න වැඩ කටයුතු කරනවා. අරයා සුගතියේ සැප විඳින්න ඉපදෙන්න වැඩ කරනවා. දෙන්නම භවගාමි. එහෙනම් මේ අවබෝධය Tamanta පාළ වුණාම මේ ආයතන අය තුළම තියෙන මේ ස්වභාවය, කර්ම නිර්මාණය වෙන ස්වභාවය නතර කරන්න වෑයම් කරනවා. ඇත්තටම පටන් ගත්තේ මෛත්‍රී භාවනාව කරන්න. දැන් මෛත්‍රී භාවනාව කෙරෙනවා වෙනත් ස්වරූපයකින්. එහෙනම් මේ ලෝකයේ තියෙන ඉහළම තලයේ මෛත්‍රී භාවනාව මොකද්ද? ඉපදීම නවත්තන එක. ඉපදීම නැවතෙන්නේ නැත්නම් ඒක භාවනාවක් වෙන්න බෑනේ. ඉපදීම නැවතෙන්නේ නැති ක්‍රියාවලියක් මෛත්‍රියක් වෙන්න බෑනේ. එනම් මේ ලෝකයේ තියෙන සැබෑම මෛත්‍රිය මොකද්ද? අපගේ උත්පත්තිය නවත්තන ක්‍රියාවලිය. අපට අපි මෛත්‍රිය වෙන්න පාය. අපි ලබාපු මිනිසත් භවයේ නිමා කරගන්න නැති කිසිම ක්‍රියාවක් තුලින් අපට මෛත්‍රියක් නැති බවයි පේන්නේ. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ක්‍රියාවලිය තුලින් කර්ම ඇදිලා මට ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනේ. මේක හදන්න ඕනේ කියන කාරණාව තුළ මේ ඇස්වල තියෙන දෝෂය හදනවා. ඇයි? ඉපදීමට කර්ම හැදෙන්නේ ආයතන හය තුලින්. යම්කිසි පින්වතෙක් මේ ලෝකේ ඉදිරිපත් වෙලා කියන්න පුළුවන්ද ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය පාවිච්චි නොකර මට කුසල් කරන්න පුළුවන් කියලා? කුසල් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ආයතන අය ඕනේ එයාට කුසල් කරන්න. ඒ වගේම තමයි අපට කියන්න පුළුවන් කමක් නැහැ ආයතන අය පාවිච්චි නොකර මට අකුසල් කරන්න පුළුවන් කියලා. අකුසල කරන්නත් ආයතන අය ඕනේ. එහෙනම් මේ ආයතන අය තමයි අද මේ උත්පත්තියට හේතුව, මේ දුකට හේතුව, මේ සෑම ප්‍රශ්නයකටම හේතුව. එහෙනම් අවිද්‍යාව පාළ වෙලා, විඥාන පාළ වෙලා, නාම රූප පාළ වෙලා, සලායතන පාළ වෙලා මේ සෑම ක්‍රියාවලියක්ම වෙලා තින්නේ ආයතන අයේ තියෙන අඩුව නේද? අවිද්‍යාව, අවිද්‍යාව කියනවා පටිච්ච සමුප්පාදයේ ආරම්භයට. අවිද්‍යාව පාළුනේ කොහෙද? ගස්ගල් වලද? නෑ, බඹයක් විතර උස තියෙන මේ කයේ ඇස කන දිව නාසය සමසිතේ තමයි අවිද්‍යාව තියෙන්නේ. ගස්ගල් වල අවිද්‍යාවක් නැහැ. අපි මේ ලෝකයේ සත්‍ය, පරම සත්‍ය දකින්න නැතිකම, හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවය දකින්න නැතිකම, මේ සෑම නාමයක් රූපයක් තුළම දුක පවතින බව දකින්න නැතිකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. එනම් මේ අවිද්‍යාව තිබිලා තියෙන්නේ මේ කය තුල නම්, මේ ආයතන අය තුල නම්. අදන්න ඕනේ කොහෙද? ආයතන අය තුල. නතර කරන්න ඕනේ ආයතන අය මිසක් ලෝකයේ වෙන කිසිම දෙයක් නතර කළාට ඉපදීම නතර වෙන්නේ නැහැ. උත්පත්තිය හදලා අපට දීලා තියෙන්නේ ආයතන අය නම් එතනමයි නවත්තන්න ඕනේ. එනම් මේ ඇස තුලින් ඇති වෙන කර්ම මොනවද? ඒක නවත්තන්නේ කොහොමද කියලා බලනකොට මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට පේනවා මේ ඇස තුළ දකින මේ සෑම රූපයක් තුළ ස්වභාවයන් අතරක් තියෙනවා. ඇයි අපි මේ ලෝකේ මොනම දේ දැක්කත් ඒ දකින දේ තුළ රූප ස්වභාවය තියෙනවා, ගලාගෙන යන ස්වභාවය තියෙනවා, ඒක තුළින් සාකච්ඡාවක් වෙන ස්වභාවයක් තියෙනවා, ඒ පිළිබඳ සිතිවිලි පාල වෙන ස්වභාවයක් තියෙනවා. මේ අතර තියෙන තාක්කල් රූපය ඇදෙන්නේ නැහැ, චක්කු ප්‍රසාදය ඇදෙන්නේ නැහැ, ඇස තුළින් නිර්මාණය වෙන කර්ම නවත්තන්න බෑ, මේ ඥාණය පාල වෙනවා. කනට මොනම දේ ඇවුනත් නින්දා අපාස වෙන්න පුළුවන්, ප්‍රශංසා කීර්ති වෙන්න පුළුවන්, මොනම දේ ඇවුනත් ඒ ඇයිච්ච දේ තුළ රූප පේනවා. ඒ රූප තුළ පටවි ස්වභාවය තියෙනවා, ගලාගෙන යනවනේ කන් ඇතුළට, මේක ගලාගෙන යන ස්වභාවයකුත් තියෙනවා. අසෝලා මට දැන්නා, අසෝලා නින්දා කළා, ප්‍රසිද්ධිය මට මෙම අවමං කළා, මේ විදියට සාකච්ඡා වෙනවා ඇතුළේ. ප්‍රශංසා කීර්ති ලැබුණාම අසෝලා මට ප්‍රශංසා කළා, මගේ ගුණ කිව්වා, මට ගෞරව කළා, ඒමත් සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡා වෙන ස්වභාවයකුත් මේකේ තියෙනවා. ඇයිච්ච සෑම වචනයක් මුල් කරගෙනම සිතිවිලි පාල වෙනවා, කල්පනා වෙනවා. මේ සිතිවිලි පාල වෙන ස්වභාවයකුත් තියෙනවා, මේක වැටෙනවා. රස දැනෙනකොට තේමමයි. ඇස් දෙක වාගෙන අපි යම් කිසි දෙයක් අටට ඇතුල් කළාම ඒ රසට අනුව යම් යම් රූප පේන්න පටන් ගන්නවා. ඒ රස මුළු සර්වාංගයේ තුරාම පැතිරලා යනවා. අපි දන්නවා දරා ගන්න බැරි තරම් ඇඹුල් කැල්ලක් අටට දුන්නා මුළු ඇඟටම ඊරි වැටිල්ල දැනෙනවා. පැණි රස ටිකක් දුන්නාම මුළු සර්වාංගෙටම මේ පැණි රස දැනෙනවා. තිත්ත රසක් දුන්නාම මුළු සර්වාංගෙම වෙවුලනවා, වාගේ ඉරි වැටෙනවා තිත්තයි මුළු ඇඟටම. එනම් මේ දිවට ලැබෙන සෑම දෙයක් තුළම ගලාගෙන යන ස්වභාවයක්. මේක අසවල් දේ, මේ දේවල් තමයි මේකේ තියෙන්නේ. එන ඇස් දෙක වාලා කටට දුන්නාම අපි දෙයි කියලා දැනගන්නවා. මේක කිරිහලුවා කියලා කෑල්ලක් කියලා අපි දැනගන්නවා. එනම් මේ කැවිලි ජාතිය, පළතුරු ජාතිය, තිත්ත ජාතිය, ඇඹුල් ජාතිය අපි කොහොමද දැනගන්නේ? මේක සාකච්ඡා වෙනවා. ඒ කරුණ කාරණා වලින් ඒක පිළිබඳ තොරතුරු සාකච්ඡා වෙනවා. ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා. මේක ආවල් කොළය, මේක ආවල් පැණි රසය, මේකට අදාළ කැවිලි ජාතිය ආවල් දේ, මේ විදිහට සිතිවිලි පහළ වෙනවා. එනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුළම මට්ටම් අතරකින් මේක ගනුදෙනු කරන බව, ගනුදෙනු වෙන බව මේ භාවනා යෝගියාට වැටුණාම මේ භාවනා යෝගියා මේක තුළ තියෙන ස්වභාවයන් නිරෝධ කරනවා. එනම් ඇසට පේන සියලෝම රූපවලින් එයා රූපය අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? රූපය ගත්තොත් නේ පොල්ගා, තල්ගා, ගවයා, මිනිසයා, නිවස, යානවාන මේ විදිහට පේන්නේ. එන රූපය අයින් කරලා යා වර්ණයක් වශයෙන් ගන්න, ඒකට පිළියමක් යොදනවා. අපට පුළුවන් මේ ආයතන අයේ ක්‍රියාවලියට සාපේක්ෂකයක් දෙන්න මිසක් නතර කරන්න බෑ. නතර කරන ක්‍රමවේදේ නෑ මේකේ. දැන් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල විශේෂ ස්ථානයක් තියෙනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගෝ අන්තා ධම්සප්පවතුන් සූත්‍රයේ විශාල වශයෙන් වටින විශේෂිත ස්ථානයක් ඒක. ඇයි මේ මධ්‍යම ප්‍රතිපදාවේ තින්ද බැරි මට්ටමක් දේශනා නොකළේ? ඇයි තථාගතයන් වහන්සේට අරමුණක් නැතුව ස්ථානයක් නැති තැනක සිත පවත්වන ක්‍රමයක් දේශනා කිරීමට අදහසක් පාලවුනේ නැත්තේ? මේ සිතට එහෙම ඉන්න බෑ. මේ සිත එක්කෝ කාමසුකල්ලිකාණ යෝගයේ සපහන්තේ ඉන්නවා, එහෙම නැත්නම් අත්තකල මතාන යෝගයේ දුකහන්තේ ඉන්නවා. මේ සිතට අන්ත දෙකක් නැතුව ඉන්න පුළුවන්කමක් නැහැ. මේ සිත අනිවාර්යම පවතින ඕනේ අන්තයක් මත. ඒ න්‍යාය ධර්මයට විසඳුමක් නැති නිසා දුකේදී තිපදෙනවා, සැපේදී තිපදෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අන්තයක් දිය යුතුයි, අන්තයක් නැතුව සිතට පවතින්න බැරි නිසා අලුතෙන් අන්තයක් හදනවා. මධ්‍යම ප්‍රතිපදාව කියලා අන්තයක්. ඒ කියන්නේ අන්තයක් නැතුව සිතට ඉන්න බෑ, සිතට පැවතෙන්න බෑ කියන එක මේ සූත්‍රයේ තුලින් තථාගතයන් වහන්සේගේ දේශනාව තුලින් අපට පැහැදිලිව පේනවා. එහෙනම් සිතට සාපේක්ෂකයක් තමයි දෙන්න පුළුවන්, නිරෝධ කරන්න බෑ. ඇයි රාතන් වහන්සේටත් බඩගිනි හැදෙනවනේ. එහෙනම් පින්ඩපාතේ යනවා. එහෙනම් ලෝභය තියෙනවා. හැබැයි ඒ ලෝභයෙන් කර්ම හැදෙන්නේ නැහැ. ඇයි බඩගින්න තිල්ලා ගත්තා වැළඳුවා එතනින් ඉවරයි. රාතන් වහන්සේලාට යතුරු සිදුරෙන් යන්න හිතෙනවා. ඇයි ජීවිත ආසාව උන්වහන්සේලාටත් ඇවිල්ලා. ඇයි මම ගුටි කන්නේ? ඇයි සොර සතුරන්ගේ පාරදීම් වලට මම ලක් වෙන්නේ? එහෙනම් රාත් වෙලා මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් තමන්ගේ ජීවිත කාලය තුළ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වෙච්ච අවස්ථා නැද්ද? සක්‍ර දේවේන්ද්‍ර විමාන හදනවා. ඒ විමාන කොයි විදිහට ඇදුවත් ප්‍රශ්නයක් නෑ. නමුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාපටැංගිල්ලෙන් විමානේ පොඩි කරනවා. විශාල කම්පනයක් පීඩාවක් වෙනවා. ඇයි? අනුන්ගේ වස්තු විනාශ කරන්නේ, අනුන්ගේ සිතට වේදනා දෙන විදිහට ඇසිරෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නය සෑම විඥානයක් තුළම තියෙනවා. හැබැයි මේක ලෝකෝත්තරව කර්මයක් ඇති නොවන විදිහට පවත්වා ගැනීම විතරයි අපට කරන්න පුළුවන්. මේ විඥානයේ අන්තවල ක්‍රියාත්මක වෙන දුක සැප කියන අන්ත පාවිච්චි කරන ක්‍රමවේදය නතර කරන්න බෑ. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා ස්වභාවයන් අතරකින් ගනුදෙනු කරන මේ රූපයට සාපේක්ෂකයක් දෙනවා. මොකද්ද? රූපවලින් දකින්න පුරුදු වෙලා තියෙනවා, රූපේ නැතුව දකින්න බෑ. එහෙනම් වර්ණයට අනුව දකින්න කිව්වාම එයා කොළ පාට දැක්කා, කා පාට දැක්කා, නිල් පාට දැක්කා, තැඹිලි පාට දැක්කා කියලා දැන් වර්ණයෙන් ගන්නවා රූපය අත්හැරලා. ඇයි මේ සිතට යම්කිසි ක්‍රමයක් තියෙන්න ඕනේ ඒ කාරණා ප්‍රත්‍යක්ෂ කරන්න. ඈට ක්‍රමවේදයක් නැතුව දකින්න පුළුවන් කමක් නැහැ. ක්‍රමය විතරයි වෙනස් කරන්නේ. එහෙනම් කොළපාටෙන් දැක්කා, නිල්පාටෙන් දැක්කා, කාපාටෙන් දැක්කා කියනකොට කර්ම හැදෙන්නේ නැහැ. ඇයි කර්ම හැදෙන්න පුළුවන් කමක් නැහැ? රූපේ නෙමෙයි දැකලා තින්නේ වර්ණය. එහෙනම් වර්ණය තුළ අර කියන ක්ලේශ ධර්මයන් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. සාකච්ඡා වෙන්න දෙයක් නැහැ. මේ විදියට ඇහැට පේන්නේ රූප විතරයි, කනට ඇයෙන්නේ ශබ්ද විතරයි, වචන ඇයෙන්නේ, වාක්‍ය ඇයෙන්නේ. වචන ඇයෙන්න පටන් ගත්තොත් ඒක තුලින් නින්දාව කියන එක තේරුම් ගන්න පුළුවන්, ප්‍රශංසාව කීර්තිය තේරුම් ගන්න පුළුවන්. වචන තුලින් ලෝභ දේශ මොහ නිර්මාණය වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. වචන ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව, අවබෝධ කරගන්න නැතුව ඒ ශබ්දය වතරෙන් ගත්තාම ශබ්දය තුළ මොකවත් ඇති වෙන්නේ නැහැ. හේතුව ශබ්දේ ප්‍රශ්නයක් නැහැ. ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, මිරිස් රස, පැණි රස කියලා ගන්න නැතුව රසයක් වශයෙන් ගත්තාම දිව තුළින් කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. සුවඳ කියන්නේ ගන්ධයක්, ගඳ කියන්නේ ගන්ධයක්. එහෙනම් සුවඳ ගඳ කියන දෙක වෙන වෙනම දකින්නේ, ගන්ධයක් ස්පර්ශ වෙනවා කියලා දැක්කාම ඒක තුළින් කර්ම හැදෙන්නේ නැහැ. මට ගැව්වා, මට ඇප්පුණා, කෙනිත්තුවා, ගැව්වා කියනක වෙන වෙනම ගන්න නැතුව ස්පර්ශයක් වශයෙන් විතරක් ගන්නවා. සතරමා භූතත් එක්ක ස්පර්ශ වීමක් වශයෙන් ගත්තාම ගාපු කතාවක් එයා දන්නේ නැහැ. කොණිත්තපු කතාවක්, රිදවපු කතාවක් මොකවත් දන්නේ නැහැ. ඇයි? ස්පර්ශයක් වශයෙන් විතරයි අරන් තියෙන්නේ. මේ විදිහට ඒ සියලෝම ආයතනවල ක්‍රියාකාරීත්වය කරනකොට තමන්ගේ ඇස, කන, දිව, නාසය සම කියන ආයතන අයතුලින් මේ පටවි ස්වභාවය අයින් කරලා, මේ සාකච්ඡා වෙන ස්වභාවය අයින් කරලා ජීවත් වෙන්න පුළුවන් වෙනකොට මෙයාට පුළුවන්කම තියෙනවා සකෘදාගාමි ඵලයටපත් වෙන්න. ඇයි? සකෘදාගාමි ඥාණයටපත් වෙච්ච කෙනා තමන්ගේ ආයතන වලින් ගනුදෙනු වෙන ක්‍රමවේදය පිළිබඳ ගැඹුරු ඥාණයක් තියෙනවා. පුතුජන කෙනෙකු තුළ ඇතිවෙන්නා වූ කර්ම වාගේ එයාගේ ජීවිතයේ කර්ම හැදෙන්නේ නැහැ. කර්ම ඇදෙන මට්ටම ගොඩාක් අවම වෙලා. පඨවි ස්වභාවය තුල ආපෝ ස්වභාවය තුල කර්ම ඇදීම නවත්තපු නිසා ඒ ඥාණය එයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා මේ සංසාරේ ඉපදීමට තියෙන අවස්ථාව නිරෝධ කරගන්න. මේ භාවනා යෝගියා කල්පනා කරනවා රූපය රූපයක් වශයෙන් එන ඒ පඨවි ස්වභාවය අයින් කළාට ඒ රූපයේ ඇතුල් වෙලා සාකච්ඡා වෙලා කර්ම නිර්මාණය වෙන ස්වභාවය අයින් කළාට තාම ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ඇයි වර්ණයක් වශයෙන් ගත්ත ඒ වර්ණ ධර්මතාවය Taman තුල තියෙනවා. බැරි වෙලාවත් මේ වර්ණයට අයිතිය කාටද තියෙන්නේ කිව්වම දැන් රූපෙම වෙනවා. දැන් රූපේ පේනවා ඒකට අදාළ විස්තර දැන් සාකච්ඡා වෙනවා. එහෙනම් මේක නිරෝධ වෙලා නැහැ. පාලනීය වීමක් Taman තුල තියෙන්නේ කියන එක වටා ගන්නකොට මේ පාලනීය වීම තුලින් පවතිනා වූ ධර්මය නිරෝධ කරන වැඩපිළිවෙලට එයා යොමු වෙනවා. එහෙනම් මේ විදිහට යොමු වෙලා වර්ණය වර්ණයක් වශයෙන් ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. රූපය වර්ණයක් වශයෙන් වෙනස් කරන්න ගිය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ අඩුව හදන්න තීරණය කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා තමන්ට පේන රූපයත් අත්තරින්න ඕනේ, ඒක තුළ පෙන වර්ණයත් අත්තරින්න ඕනේ. එහෙනම් මොනවද බලන්නේ? ඈත පේනවා නම් ඈත පෙනිච්චාද, ඒක මට හදාල එකක් නෙමෙයි, නිකන් යන ගමන් පේනවා, ඒක ප්‍රශ්නයක් කරගන්නෑ, ඒක නිරෝධ කරන්න වෑයම් කරන්නෑ. පෙනෙන දේවල් පෙනිපෙනී යනවා, එයාගේ පාඩුවේ ඉන්නවා, ඒක පිළිබඳ කිසිම අදහසක් නෑ, සාකච්ඡාවක් නෑ. මේ ඥාණය පාල වෙලා කනට ඇෙන දේවල් පිළිබඳ දෘෂ්ටි හදාගෙන එක එක මට්ටම් වලින් ඉඳගෙන ඒක නිරෝධ කරන්න වෑයම් කරන්න. ඇෙන දේවල් ඔය ඇහිච්චාව, ඒක මගේ කන් දෙක නෙමෙයි, ඇස මම නෙමෙයි, දිව මම නෙමෙයි, නාසය මම නෙමෙයි, කන් දෙක මම නෙමෙයි, කය මම නෙමෙයි කියන මානසිකත්වය හදනවා. මේ මානසිකත්වය තුල හිටියාම දැන් ප්‍රශ්න මොකවත් නැහැ. වීදියේ යනකොට ගොඩාක් දේවල් පේනවා, හැබැයි එකක්වත් අල්ලාගෙන නැහැ. එකකින්වත් කර්ම හැදිලා නැහැ. ඇයෙනවා සෑහෙන දේවල්, නමුත් එකකින්වත් උත්පත්තියක් නිර්මාණය වෙලා නැහැ. ජාතිය ජරාවක් භවයක් අදාගෙන නැහැ. මේ අවබෝධය පාළ වෙනකොට මේ සියුම් ගනුදෙනුම Tamanට වැටහිලා සියුම් දේවල් වලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් වැටහෙලා මේක නිරෝධ කරන වැඩපිළිවෙලේ ජීවිත කාලෙම යොමු වෙනවා. කොහමද දකින දේවල් තුලින් කර්ම ඇති නොවි දකින්නේ? ඇහෙන දේවල් වලින් කර්ම ඇති නොවි ආගන්නේ? ඇඟෙන දේවල් වලින් කර්ම ඇදෙන්නේ නැතුව කොහමද ක්‍රියා කරන්නේ? මේ අවබෝධය පාළ වෙලා මේ සියුම් ලෙස නිර්මාණය වෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරනකොට මේ නිරෝධ කරන ඥාණය තුලින් ඒවා නිරෝධ වෙමින් පවතිනකොට එයා අනාගාමි ඵලයටපත් වෙනවා. මෛත්‍රී භාවනා වඩන සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන කමඨාන වඩන භාවනා යෝගියා සතරමා භූත බැරි වෙලාවත් එයාට ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ සතරමා භූත අවබෝධය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මේ විදිහට අනාගාමි ඵලයට වෙනකම්ම එයාගේ විඥාණය ඉහළ මට්ටමින් උසස් කරගෙන දියුණු කරගෙන යනවා. මේ අවබෝධයට පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා සියුම් දේවල් තේරෙනවා වැටහෙනවා. නමුත් මේ සියුම් දේවල් තුලින් පුංචි පුංචි අඩුපාඩු Tamanට තියෙනවා. ඇයි මේ සියුම් දේවල් ඇදෙන බව එයා දන්නවා, සියුම් දේවල් දැනෙන බව දන්නවා. ඒ කියන්නේ දැනෙන බව දැනගත්තේ නැහැ, දැනගත්ත සිත අවබෝධ වුණා. සියුම් දේවල් හැදෙනවා, හැදී හැදී යනවායි කියලා තේරෙනවා, හැදෙනවා නෙමෙයි ඇදෙන බව තේරුම් ගත්ත සිත අවබෝධ වෙලා. මේ අවබෝධය ඇති වෙනකොට මේ භාවනා යෝගියා දන්නවා මේ ආයතන තුල මේ ක්‍රමවේද හතර තුලින් තම හැමදේම හදලා තිබුණට චෛතසිකය තාම නිවිලා නැහැ. සිත තාම ක්‍රියාත්මකයි. සිත තාම අවදියෙන් පවතිනවා. තාම නාම රූපක ගනුදෙනු කරනවා. තාම කර්ම ඇදෙනවා. අවෝසි කර්ම හැදෙනවා නම් අවෝසි කියන එක කර්මයක් නේද? අවෝසි කර්මෙන් ප්‍රතිඵලයක් නැත්තම් මොකටද උවමනාවෙන් අවෝසි කර්ම හරි හදන්නේ? මේ අඩුව වැටෙනවා. මේ අඩුව වැටෙන ඥානය පාළ වුණාම තමන් කිසිම අදහසක් නැතුව සිතවිල්ලක් නැතුව ඉන්නේ කොහමද කියන එක පිළිබඳ විශාල වශයෙන් කල්පනාවට ගොදුරු වෙනවා. මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම දන් දුන්නාම ඉවර වෙනවා. දන් ගත්තාම ප්‍රශ්නේ ඇවිලෙනවා. එහෙනම් අපි ලබා ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලබා දෙනවා නම් ප්‍රශ්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ ඉවර වෙනකම් පිරිණි වෙනකම් හැම දෙයක්ම අත්තරින්න ඕනේ. දන් දෙන්න ඕනේ. ඉවර කරන්න ඕනේ. එතකොට තමයි නැවත අදාසක් පාළ වෙන්නේ. ආරම්භ කරපු කමඨාන තුලමයි රාත්ඵලයේ තිබිලා තියෙන්නේ. තමන් ආරම්භ කරපු මෛත්‍රියේ වාක්‍ය තුලමයි තමන්ගේ විමුක්තිය තිබිලා තියෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තමන්ට තේරෙනවා මගේ විමුක්තිය මේක තුලමයි තිබිලා තියෙන්නේ. එනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මෛත්‍රිය තුලේ මොනවද වෙන්නේ? අත්තරීම වෙනවා. අත්තරින කෙනා රහත් වෙනවා. එනං සුවපත් භාවය අපි පූජා කරනවා, නිදුක් භාවය පූජා කරනවා, නිරෝගී භාවය පූජා කරනවා. එනං දානයක් තමයි මේ දීලා තින්නේ. සුවපත් භාවයේ දාණය, නිදුක් භාවයේ දාණය, නිරෝගී භාවයේ දාණය. එනං ජීවිත කාලය පුරාම මන් දන් දීලා අත්තරිලා. එනං මේ අත්තරන වැඩපිළිවෙල තමයි නියම ක්‍රමවේදයේ මෛත්‍රී භාවනාව කියලා දැනගෙන මේ මෛත්‍රී භාවනාව තුළ මෙච්චර කාලයක් තමන් දාන පාරමිතාව පුරලා දන් දීලා සුවපත් භාවයේ දානයක් කොට, නිදුක් භාවයේ දානයක් කොට, නිරෝගී භාවයේ දානයක් කොට තමන් දාන පූජාව පවත්වලා අත්තරීම පුරුදු කළා. එන හැමදේම අත්තරින්න ඕනේ. ඇසතුලින් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්, කනතුලින් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්, නාසය තුලින් වඩන්න පුළුවන්, දිව තුලින් වඩන්න පුළුවන්, සම තුලින් වඩන්න පුළුවන්, සිත තුලින් වඩන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී භාවනාව වචන වලින් මන් දානයක් කොට පූජා කළා අත්තරියා. අත්තරින්න ඕනේ දිවෙන් විතරක් නෙමේ, ආයතන අයෙම. එහෙනම් දකින දකින දේ දකින බව දැනගෙන ඒක අත්තරිනවා. ඇයින දේවල් හැයින බව දැනගෙන අත්තරිනවා. ඒක එකතු කරගන්නේ, තැම්පත් කරගන්නේ, ඒක තුල කිසිම ඝනදෙනුවක් සිදු කරන්නේ. දැනෙන දේවල් දැනෙන බව දැනගෙන අත්තරිනවා. ඇඟෙන දේවල් ඇඟෙන බව දැනගෙන අත්තරිනවා. සිතන දේවල් සිතන බව දැනගෙන අත්තරිනවා. ඒ කියන්නේ එයාට මේ ලෝකේ කවදාවත් කර්ම ඇදෙන්නේ නැහැ කියන එක. මේ විඥාණයට ඉපදීමට හේතු හැදෙන්නේ නැහැ. මේ විඥාණය හේතු හදාගන්න නැතුව, කර්ම නිර්මාණය වෙන්නේ නැතුව ජීවත් වීමේ ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ඉන්න සෑම තප්පරයක් ගානේ, විනාඩියක් ගානේ ඉන්නවා නෙමෙයි, නැතිව ඉන්නවා කියන එක තමයි ඇත්ත. එහෙනම් අපි ඉන්නවා කියන එකට සාක්ෂිය තමයි කර්ම නිර්මාණය වීම. කර්ම නිර්මාණය වෙන්නේ නැත්නම් අපි ඉන්නවා කියන එක ඔප්පු කරන්න බෑ. එහෙනම් එහෙම ඔප්පු කරන්න බැරි නම් එයා අතුරුදාන් වෙච්ච කෙනෙක්. ඒ වචනේ තමයි රාක් කියලා කියන්නේ. එහෙනම් අපට ඉන්නවා කියන එක ඔප්පු කරන්න කර්ම නිර්මාණය වෙන්නේ නැත්නම් එහෙම කෙනෙක් නැහැ කියලා කියන්න ඕනේ. එහෙනම් අරියත් ඵලයටපත් වෙලා, එහෙනම් මේ ආයතන අයතුලින්ම කර්ම නිර්මාණය නොවි සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ඒ තප්පරෙම අත්හැරලා දානවා නම් ඒක තුලින් ජාති ජරා භව නිර්මාණය කරගන්න නැත්නම් ඒ විඥාණය අරියත් ඵලයටපත් වෙලා. එනම් මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා මේ ලෝක සත්‍යයට මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේක තුල පටවි ස්වභාවයක් තිබුණා, රූපයක් තිබුණා, මේක තුල සාකච්ඡාවක් තිබුණා, ගලාගෙන යන ස්වභාවයක් තිබුණායි කියන මේ වචන පිළිබඳ අවබෝධයක් පාළ වෙලා ඒක තුළින් විද්‍යාත්මක ගවේෂණයක් ඇති වෙලා මේකම ක්‍රමක්‍රමයෙන් සෝවාන් ඵලය සකෘදාගාමි ඵලය අනාගාමි ඵලය අරියත් ඵලයකින් වැඩ නිමා වෙන මට්ටමටම මේ මෛත්‍රී වාක්‍ය කමඨාණක් වශයෙන් ආචාර්ය වරේ වශයෙන් මේ භාවනා යෝගියාගේ විඥාණය නඩත්තු කරගෙන ගියා මඟ පෙන්වගෙන ගියා. එහෙනම් අපට කමඨාන් දෙන්නේ කවුද? අපේ විඥාණය. මේ ලෝකේ ඉන්න සබෑ කල්යාණ මිත්‍රයා අපේ කවුද? අපේ විඥාණය. අපට මේ ලෝකේ 100ක් විතර ඇවිල්ලා අපට කමඨාන් දුන්නා. අපි අවංකවම ඒක පිළිගන්නේ නැත්නම් ඒගොල්ල අපට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ගෙන් අපට යාපතක් වෙලා නැහැ? 500ක් අපට භාවනා ඉගෙනුවත් අපගේ සිත කීකරු වෙලා අවංකවම භාවනාවේ නිරත වෙන්නේ නැත්නම් භාවනාවට කල් නැහැ. යුතුකම් වාක්‍යයෙන් පිළිබඳ අපි කතන්දර කියනවනම් තාම අපිට භාවනා කරන්න විවේකේ නැහැ. ළමයි පොඩි, වැඩ රාජකාරී වැඩි, මේ විදිහට නිදාසක තරුණ කියනවනම් අපි අපටම විරුද්ධ වෙලා අපට අපි ද්‍රෝහිකම් කරනවා. එහෙනම් කොච්චර වැඩ රාජකාරී තිබුණත් අපි භාවනා වඩනවා නම් කවුද අපේ භාවනා කම්මට්ටා ආචාර්යය? අපිට අපිමයි. එහෙනම් මේ ස්වභාවය තුළ මේ භාවනාව තුළ අපට තේරෙන්න ඕනේ අපට පීඩ වෙන්න පුළුවන් අපට විතරයි, වෙන කිසිම කෙනෙකුට පීඩ වෙන්න බෑ. අපගේ වැඩ නිමා කරන්න පුළුවන් අපට පමණයි, වෙන කිසිම කෙනෙකුට අපේ රාජකාරිය කරන්න බෑ. අපගේ කෙලෙස් වෙන කාටවත් නිරෝධ කරන්න බෑ. එහෙනම් මගේ විමුක්තිය කාගේ ළඟද තියෙන්නේ? මගේ ළඟ. මට උපදෙස් කාගේ ළඟද තියෙන්නේ? මගේ ළඟ. මගේ භාවනාව කාගේ ළඟද තියෙන්නේ? මගේ ළඟ. නමුත් අවාසනාවට අපි භාවනා මධ්‍යස්ථාන ගානේ ගිහිල්ලා භාවනා වැඩසටහන් වලදී නිරත වෙලා කොහොම අපිට මාර්ගඵලයක් හම්බුන්නේ නැණේ. එහෙනම් තමන්ට සුදුසු භාවනාව, තමන්ට වැටෙන භාවනාව, තමන්ගේ විමුක්ති භාවනාව පවතින්නේ මේ බඹයක් විතර උස තියෙන කය තුල. තමන්ගේ හඩුව ඇදෙන්න ඕනේ තමන් තුල මිසක් තවත් කෙනෙකු තුල නෙමෙයි. මේ අවබෝධය පාළ වෙන්නේ නැතුව අපට කවදාවත් විමුක්තියටපත් වෙන්න බෑ. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මෛත්‍රී වාක්‍ය තුලින් තමන්ට සිදුවෙන කාර්යය, ක්‍රියාකලාපය එයා භාවනානු යෝගිව ප්‍රඥාවෙන් දැකලා ඒ වචනවල තියෙන යථාර්ථය එයා තේරුම් අරගෙන ඒක ගවේෂණය කරලා ඒ ඥානේ ක්‍රමක්‍රමෙන් වර්ධනය කරලා අරිය ඥානය, අරිය ඥාන වෙනකම්ම එයා මේක දියුණු කළා. නමුත් අපි අද අපගේ වර්තමාන ජීවිතය දිහා බැලුවාම අපි භාවනා කරපු පැය ගන්න කොච්චරද කියලා බැලුවොත් ජීවිත කාලෙම භාවනා කරලා ඉපදිච්ච දවසේ ඉඳලාම ආස්වාස ප්‍රාස්වාස කළා නම් ජීවිත කාලෙම ආනාපාන සති කරලා අවුරුදු දෙකේ ඉඳලාම අපි ඇවිදිනවා, දුවනවා, පනිනවා, ඒ කියන්නේ අවුරුදු 40ක් 50කටක් වෙනකන් අපි සක්මන් භාවනා කරලා. එහෙනම් අවුරුදු 10 20 30 40 කියන කාල සීමාවලට මෛත්‍රී භාවනාව වඩලා, එහෙනම් මෙච්චර භාවනා කරලා අපිට ප්‍රතිඵලයක් නැත්තම්, අපගේ වැඩ නිමා වෙලා නැත්තම්, තාම අපිට කිසිම ඵලයක් ලැබිලා නැත්තම්, ඒ කියන්නේ අපි මේ භාවනාව භාවනාවක් වශයෙන් කරලා නැහැ, නිකම්ම නිකම් පැවැත්මට ක්‍රියාවක් වශයෙන් කරලා. අපි මේ මිනිසත් භවයේ මොනතරම් දුක් විඳලා මොනතරම් දුර්බල දුර්ලභ ඝණයකින් ලබාගත් එකක්ද කිව්වොත් මේ සංසාරේ අපි ඉපදිච්ච වාරගාන කල්පනා කරලා බලන්න, ඒක කෝටි ප්‍රකෝටි වලින් අසංඛ්‍ය වලින් කියන්න බැරි තරම්. එහෙනම් ඒ තරම් මේ ලෝකේ ඉපදිලා අම්ම කෙනාගේ කුසේම ඉපදිලා මේ ලෝකේ අපට අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ සෑම කෙනාම අපට දරුව වෙලා ඉපදිලා, ඒ කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු අපට ඥාතිය වෙලා, මේ දෙතිස් මාත්‍යලයේ ඉපදිච්ච නැති තැනක් නැහැ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, අපාය හැම තැනම ඉපදිලා, ඒත් අපට මේක තාම නිමා කරගන්න අවස්ථාව උදා වෙලා නැහැ. ඒත් අපට මේක නිවා ගන්න ඕනේ කියන වීරිය නැහැ. ඉපදිච්ච වෙලාවේ ඉඳලා ඈරිච්ච දවසේ ඉඳලාම අපි පුරුදු කරලා තියෙන්නේ ප්‍රත්‍යේකතු කරන්නේ කොහමද, ඉපදීමට කටයුතු කරන්නේ කොහමද කියන මේකම නේද අපි ඔළුවේ තියෙන්නේ. අද දවසේ රුපියල් 2000ක් හොයාගන්නේ කොහමද, අද දවසේ මං කොහමද අම්බ කරන්නේ, මොනවද අම්බ කරන්නේ කියලා කල්පනා කරනවා මිසක් මම මේ ලබාපු මිනිසක් භවය, මම අම්බ කරගත්ත මිනිසක් භවය වියදම් කරන්නේ කොහමද, මේ තප්පරයක් තප්පරයක් ගානේ මං ගත කරන්නේ කොහමද, ජීවත් වෙන්නේ කොහමද, ආයතන අයතුලින් අඩුවක් වශයෙන් මම මොනවද අද දවසේ අදන්නේ, මේක කවදාවත් උදේට නැකි කියලා අපි කල්පනා කළා නෑ. අද මගේ ජීවිතේ මම මොනවද හදන සීලය කියලා අපි කල්පනා කළාද නෑ. අද මං කීයක් අම්බ කරනවද, මොනවද අම්බ කරන්නේ, අද මොනවද මට තියෙන වැඩ, හැම දෙයක්ම භෞතිකව ලෞකිකව පැවැත්මට කල්පනා කළා. නොපැවැත්මට කිසිම චේතනාවක් අපට පාළෝන්නේ නෑ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවය අම්බකරන්ඩ පංච කාමයන් වලට වාල්කමට දීලා අපි අපගේ ජීවිතය විනාශ කරගත්තා. ඇත්තටම වෙන කවුරුත් අපේ ජීවිතය විනාශ කරේ නැහැ, අපිමයි අපේ ජීවිතය විනාශ කළේ. ඇස පිනවලා කන පිනවලා ලස්සන දේවල් අපි දකින්න කැමති, මිහිරි දේවල් සවන් දෙන්න කැමති, සුවඳ දේවල් ස්පර්ශ කරන්න කැමති, රසවත් දේවල් කන්න කැමති, ස්පර්ශයට වාල් වෙලා පොට්ටබ්බ කාමයේ විඳින්න කැමති, අපට ඕනෑ විදියට කල්පනා කරලා ආංකාරය උඩඟුව මාන්‍ය වඩන්න අපි කැමති. එහෙනම් මුළු ජීවිත කාලෙම අපි මොනවද පුරුදු කරලා තින්නේ? පංචකාමයන් පිනව පිනව සසරේ ඉපදිලා දුක් වෙන ක්‍රමවේදය පුරුදු කළා. සංසාර විමුක්තියට අවශ්‍ය වැඩ කරගත්තේ නැහැ. එහෙනම් මේ දවසේ මේ අලුයම පාන්දර අපි සාකච්ඡා කරලා ශ්‍රවණය කරපු මේ ධර්මය අපගේ විමුක්ති පණිවිඩය. මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපි කොහොමද සංසාර විමුක්තියටපත් වෙන්නේ, අපගේ වැඩ නිමා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි අවබෝධය ලැබුවා. එහෙනම් මේ අවබෝධය නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. මේ ලබාපු මිනිසක් භවයේ අද ඉඳලාවත් අපි තීරණය කරමු, ඒකාන්ත වශයෙන් මම පිරිණි වෙනවා, මම මේ මිනිසක් භවයේ වැඩ නිමා කරනවා, හැමදාම මං ඉපදෙලා පංචකාමයන් පිනව පිනව මේ සංසාරේ ඇවිද්දා, මේ පුරුද්ද මං අත්හරිනවා, අද ඉඳලා පංචකාමයන් පිනවන කැමැත්ත උදුරලා විසි කරලා මම නිරෝධ කරන පටිසෝතගාමි මාර්ගේ යනවා. තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමිතාව පුරලා මං වෙනුවෙන් දුක් විඳලා මට අවබෝධ කරලා දීපු මේ ධර්මය තුලින් මං වැඩ ගන්නවා. එහෙම නැත්තම් මම භාග්‍යතුන් වහන්සේට කිසිම කෙලෙගුණයක් සලකලා නැ මේ සම්බුද්ධ ශාසනයට මං නින්දාවක් අපකීර්තියක් වෙනවා. එහෙනම් අපි මේ සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේට ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ පාරමිතාවට කෙලෙගුණේ සැලකීමක් වශයෙන් අපි මේ භවයේ පිරිණිවෙන්නට අවශ්‍යයි. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට අවශ්‍යයි. ඒ නිසා අද ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි අලුත් ජීවිතයක් පටන් ගමු. අද අපි අලුතෙන් ඉපදුනා කියලා තීරණය කරමු. මේ තප්පරේ ඉඳලාම අපි අපගේ ආයතන අයතුලින් අටගන්නා වූ දෝෂ නිර්දෝෂ කරමු. මෛත්‍රී භාවනාව අද ඉඳලා සතරමා භූත අවබෝධ කරගන්නා වූ මේ කමඨාන වඩමු. මේ සෑම මෛත්‍රී වාක්‍යයක් තුළම ගනුදෙනුවක් තුළම යථාර්ථය දකිමු. එහෙනම් මේ භාවනාව මේ කමඨාන මේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය පුරාම වඩලා පංචකාමයන් පිනවන පංචකාමයන් අඹාගෙන යන මේ කාම ඡන්දය සම්මා දෘෂ්ටිය බවට පත් කරලා ඒ කාම ඡන්දය නිරෝධ කරලා මේ ආයතන හයේ වැඩ නිමා කරලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසක් භවය අවසාන භවය කරගෙන ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුලින් පිරිණිවීමට අවශ්‍ය කටයුතු මේ කමඨාන තුලින් ධර්ම දේශනාව තුලින් ඒකාන්ත වශයෙන්ම සිදු කර ගනිමු. එසේම සිදු වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.